सर्वपाक्षिक हमू संधा अपी किसी चेत में सहभागित्य दक्वन्नी ने एट हेतु तमाई जात्यंतर एट सीलु कारण संबंधी आंडू एकंग वेला जनाधिपतिवरया मी अप සරසෙන්න ජනතාව ඉදිරියේ පාවා දීම සාධාරණීකරණය කිරීමට. ඒ වගේම මේ සර්වපාක්ෂික හමුවේදී අපි ඉදිරිපත් කරපු කලින් ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන් අපිට මේ වෙන විට යහපත් ප්‍රතිචාර ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට කුදු සාකච්ඡා මණ්ඩප විදියට පමණයි මේක පවත්වගෙන යන්නේ. ආණ්ඩුව පැහැදිලිවම ජාත්‍යන්තරයට එකඟ වුණු දේවල් ටික ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. රට ඇතුලේ මහජනයාව රැවට්ටීම සඳහා ඒකට සාධාරණීකරණය කිරීම සඳහා සර්වපාක්ෂික හමුවක් කියලා එකක් මාධ්‍ය සංදර්ශනයක් පෙන්වනවා.